දැන් මේක මාස 6කට කලින් පොන්චේ මාර්කල්ලා බැලුවා ඉස්සරහේ සනීප වෙන්නේ කියලා. ඉස්සරහේ සනීප වෙලා නැහැ. ඉස්සරහේ වැඩි වෙලා දැන් ඉවස ගන්න බැරි වේදනාවෙන් අපේ රටේ පහළ ගාමික ජනතාව කෙතිරිගාමී ඉන්නවෙලා තමයි නැති වෙන්නේ. අපි මේක මාස 6කට කලින් කිව්වා පොන්චේ මාර්කල්ලාට ඉස්සරහේ වැඩි වෙන්නේ නැහැ කියලා. හැබැයි අපේ රටේ ජනතාව සාමාජික සහෝදරයක් తీරණය කළා. සාම තීන්දුවක් කරෙන්න සාමාජික සහෝදරයක් తీරණය කළා නැහැ. ඉස්සරහේ උත්තරේ පොන්චේ මාර්කල්ලා එක තමයි කියන්නේ. දැන් පොන්චේ මාර්කල්ලා තියෙනවා. දැන් මේ පොන්චේ මාර්කල්ලා විදෙතුම හරියන්නේ නැහැ කියලා තේරුම් ගන්න තියෙනවා. අපි මේ ආවේ අපි එදා කියපු එක හරි දැක්ක නේද? අපි කියපු එක තමයි හරි ගියේ. ඕගොල්ලන්ට වැරදුනා. මූන් කියලා යන නේ අපි ආවේ. අපි එහෙම කාටවත් විනාවෙන් හරි මූන් කියන හරි සඳහන් කරන්න හරි නෙමෙයි ආවේ. දැන්වත් අතුම ගන්න. දැන්වත් මේක ඇත්ත තේරුම් ගන්න වෙනවා කියලා කියන්නයි අපි ආවේ.